සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුම්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම සාවකා යේ සංදිවාච රත්තෝච භාවනාය රතෝ මනෝ සැනහවත් වර්තනාන්ත පින්නතුනි අද මේ ඇත්තන් හැම දෙනෙක්ම මේ කුන් පොහෝදා සිල් සමාදන්ගේ අවස්ථාවෙහි උදෑසන කාලයට නියමිත භාවනා වැඩසටහනට සහභාගී වුණයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි අපේ ජීවිතවල ප්‍රධාන බලාපොරොත්තුව තමයි සතුට සැනසීම. මේ සතුට සැනසීම බලාපොරොත්තුවෙන් තමයි අපි අපේ ජීවිතවල බොහෝ දේවල් අපි සිද්ධ කරන්නේ. නමුත් ඒ සතුට සැනසීම සඳහා සිද්ධ කරන දේවල් වලින් බොහෝමයක ලක්ෂණය තමයි අපට ඒවට ටික කලක් සතුට පිණිස හේතු වෙනවා, කලක් යනකොට ඒකේ සතුට ටිකෙන් ටික අඩු වෙනවා, තව කලක් යනකොට ඒ සතුට මැඩම් විට දුකක් බවට පත් වෙනවා. මේක තමයි සාමාන්‍ය අපි ජීවිතේ ලබා ගන්න දේවල් වල තියෙන ලක්ෂණය. අපේ දරුවෝ පිළිබඳව හෝ වේවා, අපේ ඉඩකඩම්, ගේදර, අපේ රූප සම්පත්තිය, මේ හැම දෙයකම ස්වභාවයයි. ඒව ලැබෙච්ච මුල් අවස්ථාවේ අපි මුවා සතුට වෙනවා. ටික කලක් යනකොට ඒ සතුට ටිකෙන් ටික අඩු වෙලා යනවා. ආයෙත් තවත් කලක් යනකොට ඒක අපිට ටිකෙන් ටික එපා වෙනවා. අපි ජීවිතේ ලබලා තියෙන ඕනම දෙයක ස්වභාවය මේක. නමුත් වෙනතුනි ඒ අතුරින් අපට අපේම කියලා දෙකටම සතුට පාත්‍රා ගන්න පුළුවන් දෙයක් අපේ ජීවිතවල තියෙනවා. ඒ මොකන්ද? ඒ තමයි අපේ හිතේ තියෙන මානසික දියුණුව. අපි බොහෝ විට හිතාගෙන ඉන්නවා අපට හුඟක් මිතුරන් ඉන්නවා කියලා. නමුත් ඒ ඉන්න බොහෝ මිතුරන් ඒ ඥාති මිතුරන්ගෙන් ජීවිතේ කොයි යම් හෝ මොහොතක වෙනස් වෙන්න පුළුවන්. අපට අහිමි වෙන්න පුළුවන්. අපට ගැය පාලනය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් පින්තුනි අපේ හිත අපි හරියට හඳුනාගත්තොදී ඒ හිත හරියට අපි සංවර කරගත්තොදී පාලනය කරගත්තොදී ඒ සංවර කරගත්තු හිත අපට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා. ඒ හිත අපි හරියට තේරුම් අරගත්තොත් ඒ හිතට නියම ආරක්ෂාව නියම සැනසීම අපි දැක්කොදී අපි වඩාත්ම ජීවිතයට සැනසුවා වෙනවා. බොහෝ විට අපි ඇසුරු කරන අයට, අපේ දරුවන්ට, අපේ රෝගයට, අපේ දේපළ වලට අපි හුඟක් සලකනවා. නමුත් පින්තුනි අපේ ජීවිතේ අඩුවෙන්ම සලකලා තියෙන මොකටද? කොමකටද? අපේ ජීවිතේ අඩුවෙන්ම සලකලා තියෙන අපේ හිතට. භාවනා වේකරණ පින්තුනි අපට අපේ හිතට සලකන්න පටන් ගන්න එක. අපේ හිතට අපි නිසලස සැලකුවා වෙන්නේ අපේ හිතට අපි සැබැලෙනම ආදරය කළා වෙන්නේ ඒ හිත සතිමත් බවත් එක්ක මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක ඒකට සම්බන්ධ කරගත්තු දවසට එතෙක් අපේ අභේහිතර සැලගුවා වෙන්නේ නැහැ. ඒ හිත හැම අරමුණක් කරාම නිරතුරුව ගමන් කරමින් තියෙන්නේ. ඒ නිසා අපි අපේ හිතට සැලගුවාද කියන එක තීරණය වන්නේ කොයිතරම් ප්‍රමාණයට සතිමත් බව සීයක් එක්ක ඒ පිට පාත්වා ගන්නාද කියන කාරණය මතයි. ඒ වගේම පිටුතුනේ අපේ ජීවිතේ කොයිතරම් සතුට වින්දාද කියන එක තීරණය වන්නේ මෙන්න මේ හිතට නියම ආරක්ෂාව දීන අපේ හිතට සතිමත් බව සිහිය එකතු කරගත්තු දවසට. එදා සමයාවේ පින්නතුනේ නියම ලෙස සතුට විඳින විදිය අපි දන්නේ. එදා සමයාවේ නියම ලෙස ජීවිතයේ සතුට විඳින්නේ. එතකන් අපේ පින්නතුනේ සතුට විඳිනව නෙවෙයි සතුට හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ හැම ධර්ම දේශනාවකින්ම පින්නතුනේ අපට දෙන අනුශාසනය තමයි අපේ ජීවිතේ දුක් පීඩා අඩු කරගෙන ජීවිතේ සතුට වැඩි දියුණු කිරීම. ඒකේ පළවෙනි පියවර තමයි සබ්බ පාපස් හතරනම් කියපු ආකාරයට හැකිතාක් ජීවිතේ ජීවිතේ අඩුපාඩු සිදු වන දේවල් වලින් හැකිතාක් අත්මිදෙන්න. බොහෝ විට අපට අඩුපාඩු සිදු වෙන්නේ අපි කතා කරන වචනේ. වචන වලදගත්තොත් තමයි අපිට බොහෝ වෙලේ සමාජයේ බැනුම් අහන්න වෙන්නේ. වචනේ වලදගත්තොත් තමයි අපිට සමාජයේ බොහෝ වෙලට අපි අපසාධිත ලක් වෙන්නේ. පින්නතුනේ අපි බොහෝ වෙලේ බැනුම් අහන්නේ අපි කයින් කරන වැරදිවලට වඩා අපි වචනේ පිළිකරන දේවල් වලින්. ඒ නිසා අපි කට ආරක්ෂා කරගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් කටට දානේ වගේ පරිස්සම් වෙන්න ඕන. අනිත් එක කටෙන් පිටගන්න වගේ පරිස්සම් වෙන්න ඕන. කටට දාන්නේ ආහාර පාන එතෙන් පරිස්සම් වෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් කටෙන් පිට කරන්නේ වචන වචන වලින් පරිස්සම් වෙනවා මේ දෙකම අපිට වැදගත් වෙනවා පින්නතුනි බුදුහාමුදුරේ දේශනා දේශනා කළා හැකිතා අකුසලෙන් අත් වෙනු පුළුවන් නම් ඒ තා ප්‍රමාණයට තමන්ගේ ජීවිතය අඩුපාඩු සිදුවන අවස්ථා අඩුයි අපි සිදු කරපු කරුණ වලින් දේවල් වලින් අපේ දුක් පීඩා සිදු වෙන අවස්ථා අඩු වෙනවා ඒ වගේම අනිත් අයට අපට දෝෂාරෝපණය කරන්න තියෙන අවස්ථා හොඟක් අඩු වෙනවා. අනිත් අය බොහෝ දෙනේ බලාගෙන ඉන්නේ අපේ සියුම් අඩුපාඩුකම්. ඒකට අමනාප වෙන්නේ නැහැ. ඒ අය ලොකු උදව්වක් අපිට කරන්නේ. අපිටවත් නැහැ අපි ගැන හොයන්න වෙලාවක් නෑ ඒගොල්ලන් හොයලා දෙනවා. ඒ නිසා ඉස්සර රජ කාලේ එහෙම හොඳ බුද්ධිමත් අය දැනටත් එහෙම වර්තමාන කාලේ සමහර ලෝක රටවල අය තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන්න පඩි කියවල එකනේ තියාගන්නවා. දැන් අපිට එහෙමයි නිකන් ඉන්න පරි නොවේ ඉන්නවා. ඒ නිසා අනිත් අය අඩුපාඩු ගන්න පෙන්වා දුන්නට කලබල වෙන්න මේක හදාගන්න බලන්න. ඒක තමයි ජීවිත ලොකු සත්‍යයක්. පින්නතුනි ඊළඟ දේ තමයි කුසල සුභ සම්බදා නිතර නිදාන් ජීවිතේ කරන්න. ඊටාම සරල දේ ඉඳන් උදේ අවදිවෙච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනතුරු හැකිතා දවසේ වැඩිපුර වාරයක් කුසල් වැඩි වෙන ආකාරයට තමන්ගේ ජීවිතය සකසා ගන්න. උදෑසන බුද්ධ පූජාවල තියෙන එක විතර එතනින් පටන් ගන්න වෙලේ ඉඳන් නිතරම හොඳ සිතිවිල්ලක ඉන්න වෙනත් කෙනෙකුට උපකාරයක් කරන්න ලැබෙන හැම අවස්ථාවෙදිම උපකාරයක් කරන්න. තමන්ගේ මව්දේ මාපියෝ ඉන්නවා නම් තමන්ගේ දෑතින්ම සලකන්න. මව්දේ මාපියෝ ඉන්නවා නම් ඒ ඇත්තන්ගේ දෑත දෙපය හොඳට ඇස් දෙකෙන් බලන්න. ඒ අම්මා තමන් ගියාද දෙකෙන් කොච්චර දරුවන් ගෙරෙහි හොදන්නේ නැද්ද? කොච්චර දරුවන්ට ආහාර පාන සමන්නේ නැද්ද කියලා අම්මගේ අත දෙක තාත්තගේ අත දෙක හොඳට බලන්න. එයාගේ දෙපය දෙස හොඳට බලන්න. එයා කොච්චර නම් අපි වෙනුවෙන් හැතපුන් කීයක් නම් ඇවිදින් නැද්ද? එක දවසක ගෙදර වුණත් හැතම ගන්න කියහටමට ඇවිදින් අපි නිසා. මෙන්න මේ බව පිළිමදෝ කියන දේ පුතන්ගේ කාර්යයක් ඇති කරගන්න දෙමෝපියන්ගේ ජීවිතේ උපරිමයෙන් සලකන්න. මේක ජීවිතේ සතුට ලැබෙන ක්‍රමයක්. දානෙ එක්තරා දෙයක් ඒ වගේම සීලේ හැකියා තුරට සමන් සිල්වත් වෙන්න කය වචනේ සම්වර කරගන්න ඒ අතර පින්තුනේ ප්‍රධානම දේ තමයි ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කර භාවනාව. භාවනාව තමයි තමන්ගේ තියෙන කුසලය සතුට වැඩි දියුණු කරගන්න තියෙන වේගවත්ම සාර්ථකම පහසුම අඩුම වියදමෙන් කරන්න පුළුවන් දේ. අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න තියෙන ලෙහෙසිම පහසුම සාර්ථකම කෙටි කාලීනම අඩුම කියදෙමින් තියෙන ඈ වේගවත්ම ක්‍රමය. දිනුදින අපි හුඟාර දෙන්නේ මේකෙන් ප්‍රයෝජන ගන්නවා අඩුයි. අපේ ජීවිතේ ප්‍රයෝජන ගන්නා වෙන්නේ දිනුතුනේ අපේ භාවනාවෙන් ප්‍රයෝජන ගන්න ප්‍රමාණයට. අපේ ජීවිතයේ කොච්චර වටිනාද කියන තීරණය වන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. අපේ හිත එක අරමුණක තියාගන්න අපේ දවසට කොච්චර වේලාවක් දක්ෂද කියන කාරණය මත. අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ අපේ දේහවත්, අපි ලබාගත් උපාධි සහතිකවත්, අපට ඉන්න ඥාති මිත්‍රාදීන්ගේ ප්‍රමාණයවත් නෙවෙයි. අපේ සාර්ථකත්වය බුදුදහමේ අනුව දක්ෂ පුද්ගලයෙක් වන්නේ සාර්ථක පුද්ගලයෙක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් එක කුසල අරමුණක එක භාවනා අරමුණක දිනකට වැඩිම ප්‍රමාණයක් හිත එකඟ කරගන්න පුළුවන් නම් හිත කන්සන්ට්‍රේට් කරගන්න පුළුවන් නම් මෙන්න මේකෙන් තමයි තමන්ගේ දක්ෂතාවය මන්නේ. මේක ඒකාන්තයෙන් වාඩි වෙලා ඉන්න භාවනා ඉරියව්වකින් වෙන්න පුළුවන්. ඒ භාවනාවේ ඉරියව්වෙන් සාර්ථක කරගන්න මේ ක්‍රමය හරියට අපි හිත දෙකෙන් දෙක පුරුදු කරලා ඊට පස්සේ වාඩි වෙලා ඉරියව් විතරක් නෙවෙයි සතර ඉරියව්වෙම මේක කරන්න පුළුවන්. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, හාන්සි වෙලා ඉන්නකොට හතර ඉරියව්වෙම අපිට කරන්න පුළුවන්. ඒ වගේම දෙන්නතුනි භාවනා කරනවා කියන එකේදී අපට වෙනත් දේවල් පිළිබඳව තියෙන කටයුතු වලට බාධාවක් එන්නේ නැහැ. සමහර අය කියනවා භාවනා කරන්න වෙලා නැහැ කියලා. භාවනා කරන්න වෙලා නැහැ කියනවා නම් වෙනතුනි හුස්ම ගන්නත් වෙලා නැති වෙනවා. හුස්ම ගන්නත් කාලය මැද වෙනවා. හුස්ම ගන්න තමන්ට කාලය තියෙනවා නම් තමන්ට භාවනා කරන්න කාලය තියෙනවා. භාවනා කිරීමේ අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි සතිමත් බව සිහිය හරියට පිළිපදවා ගන්න එක. එක අරමුණක් දෙකර සිත ફોකස් කරන එකයි භාවනාවෙන් අපි මුලදී කරන්නේ. එහිදී තියෙන තුනින් ප්‍රධානම දෙයක් තමයි සතිය නිමිත්ත කියන කාරණය. සති නිමිත්ත කියන එක සති නිමිත්ත කියලා කියන්නේ the sign of mindfulness. First of all, we should identify the place when we meditate, the place that we have to focus our mind. That is the first step of the meditation. We should identify where the place when we meditate. That is the very, very important thing. Especially in the Buddhist doctrines, it is said, when we meditate, we focus our mind near the nose. Lip of nose, so upper lip here. If we can focus, if we can keep our attention in this place, that is the first step of the meditation. මෙන්න මේ සතිමත් බව සති නිමිත්ත හොඳට හඳුනාගෙන තමයි අපි භාවනාව ආරම්භ කරන්න ඕන. පින්නතුනි මෙතෙන්දී තියෙන ප්‍රධානම දේ තමයි මේක අපිට හරියට පුරුණොතින් මේ සති නිමිත්තෙන් ඉඳගෙනම අපේ හැම කටයුත්තක්ම අපිට කරන්න පුළුවන්. මොකද පින්නතුනි මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙනවා අපේ අවදීන් ඉන්න හැම මොහොතකම හැම ඉරියව්වක්ම භාවනා කමඨහන් බවට පත් කරගන්න පුළුවන්. භාවනා අරමුණු බවට පත් කරගන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත් කාරණයක්. එකතා පින්නතුනි අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ ටිකකින් ආරම්භ කරන්න දවසට මුලින් එක විනාඩියක් කරන්න. එක විනාඩියක් සතියක් කරන්න. ඊළඟ සතියේ විනාඩි දෙක ගණන් කරන්න. ඊළඟ සතියේ විනාඩි පහ ගණන් කරන්න. වටිනාකම තියෙන පින්නතුනි එක දවසට කොච්චර වෙලාවක් කරනවාද කියන එක නෙවෙයි කොච්චර කාලයක් එක දිගට තමා මේක යෙදෙනවාද කියන කාරණය. සමහර එක දවසක සතුට ඇවිල්ලා පැයක් විතර භාවනා කරනවා ආයෙ මුල කරකට නෑ. ඒක සාර්ථක කරන්නේ නෙවෙයි වෙනතුනි. විනාඩි 5ක් හරි කරන එක කිසියම් වෙලාවක් වෙන් කරගෙන හැමදාම මේක කරන්න. ඒක කරාට පස්සේ මේක ඇඟට බුරු වෙනවා. මේක නොකර බැරි වෙනවා. මේක ජීවිතයේ සතුට ලබන ක්‍රමයේ බලපෑම් වෙනවා. පින්තුනි අපට ජීවිතයේ සතුට කියලා කියන්නේ අපි මේ වර්තමාන මොහොතේ යමක් සිතනවා නම් අන්න ඒ සිතන දේ තමයි සිතන අවස්ථාව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ සිදෙන අවස්ථාවේ වැඩිපුර කුසල අරමුණවල හිත තියාගන්න පුළුවන් නම් ඒ තා ප්‍රමාණයට තමයි ජීවිතේ සතුට වැඩි. දැන් අපිට කායික ලෙඩක් තියෙන පුළුවන්, ශාරීරික ලෙඩක් තියෙන පුළුවන්. ලෙඩේ ගැන පින්නතුනි වැඩිපුර හිතන්න ගියොතින් අපේ හිතේ සතුට නැති වෙනවා. ඒ ලෙඩේට ප්‍රතිකාර ගන්න ගමන්ම තමයි වැඩිපුර තමන්ට සතුට ලැබෙන දේවල් හිතන්න. එතකොට වෙන්නේ වැඩිපුර තමා මේ අරමුණත් එක්ක ඉන්නේ. මොකද ශරීරයන් හිතයි කියලා කියන්නේ දෙකක්. මේ දෙකකට සම්බන්ධ වුණාට මේක තනිකරම දෙකක්. ශරීරයට ලෙඩ තියෙන එක අපිට හිතර දැනෙන මේක කිතුවොත්. එතකොට ඒ හිතන වාරයේදී වෙනත් අරමුණක් රීප්ලේස් කරොත් කෙලින්ම ඒ ලෙඩෙන් එන දුක් ටික සමට එන්නේ නැහැ. ශාරීරික වේදනාවක් එන්න පුළුවන්. නමුත් ඒ වේදනාව එන වෙලාවෙදිත් එයා ඒ වේදනාව ගැන නෙවෙයි හිතන්නේ, ඊට වඩා කුසල චේතනාවක් එයා සතුටෙන් ඉන්නේ. ඒක පැත්තකින් තමන් ප්‍රතිකාර ටික ගන්නවා, ආශිර්වාද කරන්න තියෙන දේවල් ටික ඉවත් කරනවා. සරහාට එයා අනිත් පැත්තෙන් ඉන්නේ මේ කුසල අරමුණක් එක්ක ඉන්නේ. දැන් මේ දින තුන අහලාදී ගිරිමානන්ද සූත්‍රය, කස්තර බොජ්ජංගය, ඒ වගේම මොග්ගල්ලාන බොජ්ජංගය ආදී බොජ්ජංග පිළිත් තියෙනවා. මේ පිළිස්තරේ මොකක්ද කරන්නේ? ඒ ලෙඩෙක් ඡයයට ඊටාම ඉහළ කුසල චේතනා ඇතිවන බුදුදහමේ ඊටාම ගැඹුරු සංකල්ප එයාගේ හිතට කාවද්දනවා. එතකොට වෙන්නේ මනසේ තියෙන අර ලෙඩේ ගැන තියෙන හැඟීම නැති වෙලා අර පිළිබඳව හිත වැඩිපුර යදෙනවා. දැන් බලන්න පිළිතුනේ අපිට දැඩි ලෙඩක් හැදිච්ච වෙලාවක අපි කියමු අපිට හිතේ රඳයක් හැදිච්ච වෙලාවක කියලා. අපි ඉස්ස අල්ලගෙන ඉන්න වෙලාවක ඇතැමිට ගෙදර ඉන්නයි කියමු. මේ වගේ වෙලාවක අපේ ළඟම ඥාතියෙ අපිට කාලෙකින් මොන නොගෙහිච්ච අපිට හුවා උදව් කරපු ඥාතියෙ ඉතාම දුර බැහැර ඉඳලෙනවා. අත් දෙකටම බඩු තුන් ගාහ පුරවගෙන එනවා. දැන් අපි මේ ඉස්ස අල්ලගෙන ඉන්නේ, දැන් ඉතරින් ඉන්නේ. අපිට මොකද වෙන්නේ? එකපාරම සතුටෙන් ඉස්සරහට කැනලා ගිහින් එන්නේ නැ බලාගෙනනේ. අර වේදනාවට මොකද උනේ? ඒ වේදනාව නැතුනේ නෑ, වේදනාව හැම තියෙනවා. නමුත් ඒ වේදනාවෙන් එන පීඩාවට වඩා අර ආපු කෙනාගේ සතුට වැඩි වුණා. අර ලෙඩේ අපිට තනි කරම අමතක වෙලා ගියා. මෙන්න මේ ක්‍රමයම තමයි පිළිතුනේ. මේ ක්‍රමයම තමයි අපේ ජීවිතයේ එදිනෙදා ජීවිතේ නැකරදර පීඩාවලදී අපට ඒ දුකෙන් නිදහස් වෙන පළවෙනි ක්‍රමය මේක. මේක අවසාන ක්‍රමය නෙවෙයි, මේක ආරම්භක ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා ඔබට දිනට වැඩිපුර වාර ගණන් සතුට ඇතිවන දේවල් කරන්න. ඔබට බුද්ධ පූජාව කියලා වැඩිපුර සතුට වෙන්න පුළුවන් නම් ඒක කරන්න. ඔබට පිරිත් කියලා වැඩිපුර සතුට වෙන්න පුළුවන් නම් ඒක කරන්න. ඔබට අසරණ කෙනෙකුට දිනපතා සලකල් සතුට වෙන්න පුළුවන් නම් ඒක කරන්න. ඔබගේ අම්මා තාත්තට සලකල් සතුට වෙන්න පුළුවන් නම් ඒක කරන්න. ඒ වගේම ඔබ රැකෙන සීලයෙන් සතුට වෙන්න පුළුවන් නම් ඒක කරන්න. හැබැයි මේ සියල්ලම වඩා වටිනාම දේ තමයි භාවනාව කියලා කියන්නේ. බුදුහාමුදුරු ගැන සිහිපත් කළ බුදුගුණ සිහිපත් කළ කනිතරම තමන්ගේ හිත බුදුගුණ ගැන යොමු කරන්න. නැත්නම් ආනාපානසති භාවනා ආරමුණට යොදවන්න. ඒ අතර පින්නතුනි භාවනාවලින් ප්‍රධානම අපට ආරම්භයේදීම දුක්ඛිත නැතිවන ප්‍රධානම භාවනාව තමයි මොකද්ද? මෛත්‍රී භාවනාව. අපට පින්නතුනි එදිනදා ජීවිතයේ චිත්ත පීඩා ඇතිවන ප්‍රධානම කාරණය තමයි අපේ ඇසුරු කරන අනිත්‍යයේ අඩුපාඩුකම් මතක් වීම. අපේ හිතේ තියෙන ලක්ෂණ නැති වෙන්නේ, අපේ හිතේ තියෙන සතුට නැති වෙන්නේ, අපේ ඇසුරු කරන අපිත් එකට ඉන්න අය පිළිබඳව තියෙන හිතේ අමනාපකම්. පින්නතුනි මේ අඩු කරගන්න පුළුවන් නම් දැන් තියෙන මානසික ප්‍රශ්න වලින් 50%ක්ම ඉතාම ඉක්මනට තමයි අඩු වෙනවා. මේකේ උපාධි සාධිකයන් ගන්න තරම් උගත්තල් යන්නේ නැහැ. මේක දෙමිට මාසයක් හැකියාවක් කළ මාසය අන්තිමට වැඩ ගන්නකම් තරන්නත් කාලයක් බලමින් ඕනේ. ඉතාම ඉක්මනට තමන්ට දැනට තියෙන මානසික පීඩා වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි හැකි තාක් දවසක මෛත්‍රී භාවනා වඩන. සියලු සත්ත්වෝ සෝපත්ත්වවා කියලා නිතරම ප්‍රාර්ථනා කරන්න. මේක සැලකලා තියෙන තුරු යම් කිසි දවසක් එනවා අපට මේක දිනු කළ ගිහිල්ලා කෙනෙක් දකින්නකොටම අපට හිතෙනවා විශේෂ ආකල්පයක් කෙනෙක් ගැන දිනනවා. කරණීමේ සූත්‍රයේ සඳහන් වෙනවා මොකද්ද? අම්මා කෙනෙක් ආයි අම්මට ඉන්න එකම පුතා ගැන යම් කිසි සෙනෙහසක් ආදරයක් තියෙනවා නම් අන්න ඒ සෙනෙහසෙන් හැම දෙනා ගැනම බලනවා. තේනදුනේ මේ ආකල්පය අපට ඇති වුණා තියෙන්නේ. දැනට තියෙන ප්‍රශ්න කොච්චර අඩු වෙනවද අපේනේ? දැනට අපි කතා කරන වචන කොච්චර අඩු වෙනද? දැන් කරන වචන දෙකෙන් භාගයක් අඩු වෙනවා. ඇයි ඒ? දැන් බොහෝ වෙලට කතා කරන නැත් ඒක අඩු පාඩු ගන්න. හිත පීඩාවට පත් වෙන අවස්ථා 100%ක්ම තමයි අඩු වෙනවා. පින්නතුනි මෙවැනි දහමක් තිබෙද්දී අපි මානසික පීඩා විඳිනවා නම් පින්නතුනි ඒක අපේ අභාග්‍යය, අපේ අවාසනාව. අපට දුක් විඳින්න නෙවෙයි පින්නතුනි බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙන්නේ. අපිට අඬන්න තියෙන අවස්ථා සියල්ලක්ම අපි වෙනුවෙන් බුදුහාමුදුරු අඬලා තියෙන්නේ. අපට ලේ දන් දෙන්න තියෙන ඇක්සිස් මස් ලං දන් දෙන්න තියෙන අවස්ථා සියල්ලක්ම බුදුහාමුදුරු අපේ වෙනුවෙන් සිදු කළා තියෙන්නේ. උන්වහන්සේ ලෝකෙට පහළුණේ අපට අපව මේ දුකෙන් නිදහස් කරන්න. ඒ නිසා ඒකේ ආරම්භක පියවර තමයි හැකි තාක් ටිකෙන් ටික හරි දියුණු කරන්න මෛත්‍රී භාවනාව. පින්නතුනි හොඳට මතක තියාගන්න. කෙනෙක් මෛත්‍රී භාවනාව වැළුවේ නැත්නම් තමගේ ජීවිතේට පුරුදු පුහුණු කරේ නැත්නම් ඔබ ඇතැම්මිට දන් දීලා හුඟක් දෙන්නම් කළා වෙන පුළුවන්. ඔබ ඇතැම්මිට පන්සල් හැදුවා වෙන පුළුවන්. නමුත් පින්නතුනි හොඳට මතක තියාගන්න නිවන නැමැති සාගරයේ නිවන සාගරයක් නම් මහමූද නම් අපි මෛත්‍රී භාවනාව සැලකේ යුතු ප්‍රමාණයකින් නොවැළුවොත්ින් ඒ මහා සාගරයේ නැමැති වෙරළකවත් අපි ඇවිල්ලා නැහැ. වෙරළට ඇවිල්ලා තියා පින්නතුනි වෙරළ දැකලවත් නැහැ අපි. ඒ නිසා බුදුදහමෙහි සුළඟ බුදුදහමෙහි හේවන තමන්ට ලැබුණාද කියන එක බලන පළවෙනි සංකේතය තමයි ඔබ මෛත්‍රී භාවනාව වඩනවා කියන එක. මෛත්‍රිය දිනුනොතේ පින්නතුනි හැම කෙනෙක් ගැනම ඔබ මෙත්සිතින් බලනවා. ඒ විතරක් නෙවෙයි ඔබට ඔබත් සමග අමනාප වෙච්ච කෙනෙක්ගේවත් ජීවිතයේ අසාර්ථකත්වයක් ඔබ කැමති වෙන්නේ නැහැ. මොකද යාට කරුණාව කියලා තියෙනවා. මෛත්‍රිය වඩන ප්‍රමාණයට ඊළඟ පියවර තමයි යාගෙනක කරුණාව තියෙනවා. කරුණාව කියලා කියන්නේ අනිත්‍යයේදී දුකේදී හද සසල වෙන ස්වභාවය. අනිත්‍යයේ දුක කැමති වෙන්නේ නැහැ යා. මේ මෛත්‍රිය නැති වුණොතින් තමයි සමහර අය ඇතැම් විට දූ දරුවන්ගේ තමන්ගේ ළඟම ඥාතීන්ගේ දිනුම ප්‍රාර්ථනා කරනවා. ළඟම කෙනෙක් ජීවිතේ දුමන කර්තනම දුක් වෙනවා. හැබැයි අමනාප කෙනෙක් කරදරයට පත් වුණොත් කොහොමද? සතුට වෙනවනේ, හොඳ වැඩේ කියලා කියනවනේ. ඒ පින්නතුනේ මෛත්‍රිය නැති නිසා වෙන්නේ. මෛත්‍රිය තියෙන කෙනෙකුට කවදාවත් එහෙම හිතන්න පුළුවන් කමක් නැහැ. කරණීමේ සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙනවා මෛත්‍රිය වඩන කෙනාට එයාගේ ඊටාම හතුරු දෙන්නෙක්වත් එයත් එක්ක අමනාප වෙලා ඉන්න දෙන්නෙක්වත් ගහබැන ගනින්දී ඒ අය අසාර්ථකත්වයට පත් වෙද්දී කිසි විටක සතුට වෙන්නේ නැහැ කියලා. ඒ අයගේ හතුරුන්ගේ යහපතක් ප්‍රාර්ථනා කරන්නේ. මේක තමයි කරුණාවේ ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මුදිතා ගුණය කියනවා. මුදිතාව කියලා කියන්නේ අනිත්‍ය දිනු වෙද්දී සතුට වෙනවා. ඔබගේ නිවසේ ඉන්න දෝදරුවන් විවාහය සමත් වෙද්දී නැත්නම් රැකියාවක් ලබද්දී හොඳ යහපත් පුද්ගලයන් ඇසුරු කරද්දී ඔබ යම් කිසි ප්‍රමාණයකට සතුට වෙනවා නම් එවැනිම සතුටක් ඔබ ඉන්න අසල්වැසි අනිත්‍ය පිළිබඳව ඔබ ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි මිනිසුනි වටිනාම දේ තමයි ඔබගේ අමනාපය දිනු වෙද්දී සතුට වෙනවා. ඒ හැගේ දිනු ඔබ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ මට්ටමට ඔබගේ හිත දිනු වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මිනිසුනි ඔබගේ දක්ෂතාවය බලන ක්‍රමය තමයි ඔබගේ අම්මට තාත්තට සැලකෙන විදිය නෙවෙයි සාර්ථකත්වය බලන්නේ. ඔබගේ දරුවන්ට කොච්චර සැලකනවද කියන එක මත නෙවෙයි බුද්ධිමත්තන් සාර්ථකත්වය බලන්නේ. ඔබ වඩාත්ම දක්ෂ සත්පුරුෂ කෙනෙක්ද කියලා බලන ප්‍රධානම දේ තමයි නුවණැති අය බලන ඔබත් එක්ක අමනාපයට කොහොමද සැලකන්නේ කියන එක. ඒක හොඳට මතක තියාගන්න. ඔබත් එක්ක යම් කිසි කෙනෙක් අමනාප නම් ඒ අමනාප කෙනාට කොහොමද ඔබ සැලකන්නේ කියන එක නුවණැති අය හොඳට බලනවා. ඔබගේ ස්වාමි දියණිය සැලකන විදියෙන් හෝ ඔබගේ ස්වාමි පුරුෂයා සැලකන විදියෙන් හෝ ඔබගේ අම්මට තාත්තට සැලකන විදියෙන් හෝ විතරක් ඔබගේ සාර්ථකත්වයේ නුවණැති අය බලන්නේ නැහැ. නුවණැති කෙනා ඔබ සැබෑ සත්පුරුෂද කියලා බලන ප්‍රධානම දේ තමයි ඔබට ජීවිතේ ලොකුම හානිය ලොකුම පාඩුව කරපු කෙනාට වුණත් ඔබ ඒ කෙනාගේ දියුණුව වෙනුවෙන් ඔබ ඒ කෙනාගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ ඒ කෙනාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබට යම් කිසි මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒකෙන් තමයි ඔබේ ජීවිතයේ ඉහළටම යන්නේ. බුදුදහමේ කියන ජීවිතයක මේක. බුදුදහමේ කියන අය කිව්වට මේක. මේ ගැටි කරගන්නට තුගෙනාට මෙහි এডুকেෂන් එකේ ජීවිතේ කර්මයට ගැටලුවන්නේ. අය කිව්වට බින්දුවට ගැටලුවන්නේ. මොකද මේ නැත්තා පින්නතුනි ඉහළම මානසික සතුරෙක ඉන්නේ. මේක නා පීඩාවටපත් කරන්න කිසිම කෙනෙකුට බෑ. අද වර්තමානයේ අධ්‍යාපනයේ ආර්ථිකයේ ඉහළම ගිහිපු කෙනාට පොඩි දෙයකින් යා සම්පාදපත් කරන්න පුළුවන්. පොඩි දෙයකින් යා හිත වෙනස් කරන්න පුළුවන්. පොඩි දෙයකින් යා දුරපත් කරන්න පුළුවන්. නමුත් මේ දර්ශනයන වහිත දිනු කරපු කෙනාට පින්නතුනි බාහිර කිසිම දෙයකින් යා සම්පාදපත් කරන්න බෑ. මොකද එයා යාගේ හතුරන්ට උදව් කරන වටනේ. මේක තමයි පින්නතුනි සාර්ථකත්වය කියලා කියන්නේ. එතකොට මේ එන ගමන් මගේ දෙපින්නතුනි භාවනාවේ ප්‍රධානම පියවරක් තමයි මෛත්‍රී භාවනා වැඩීම. ඒකෙන් තමයි තෙලිනදා එන සිත් පීඩා රැස්කින් තමන්ට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. එතෙක් එපමණක් නෙවෙයි පින්නතුනි මෛත්‍රී භාවනා අමතරව හැකිතාක් බුදුගුණ භාවනා කරන්න. ඒකෙන් තමයි ශ්‍රද්ධාව දිනු වෙනවා. ඒ වගේම හැකිතාක් මරණ සතිය වඩන්න මරණානුසති භාවනා වඩන්න තමන්ගේ ජීවිතය අප්‍රමාණී බව වේගයෙන් මේ ධර්මයේ හැසිරෙන්න ඕන කියන උනන්දු ඇති වෙනවා. ඒ වගේම හැකිතාක් දුරට පින්නතුනි මේ ශාරීරික කොටස් ගැන නුවණින් මෙනෙහි කළ බලන්න. අපි හුඟක් සත්සනයි හුඟක් ප්‍රියමනාපයි කියලා හිතන් ඉන්න තමන්ගේ ශරීරය ගැනම හොඳට කල්පනා කරලා බලන්න මොකද මේකේ තත්ත්වය කියලා. මේ ශරීරයට හොඳට සලකන්න, හොඳට ලස්සනට තියාගන්න, හොඳ ආභරණ, හොඳ ඇඳුම් පැළඳුම් ආදී අඳින්න. හැබැයි එහෙම සලකන ගමන් අපි කොච්චර ශරීරයට සැලකුවත් මතක තියාගන්න ශරීරය අපට සලකන්නේ නැහැ. ශරීරය අපට සලකන්නේ නැහැ. අපට එක දවසක් කන්න දෙන්න බැරුණොත් මේ ශරීරය අපෙන් පරිගන්නවා. දවස් දෙකක් එක දිගට මේ ශරීරය පිරිසුදු නොකරොත් මේ ශරීරය අපිව මට්ටු කරනවා. එක විනාඩි දෙකක් හුස්ම ගන්න බැරුණොත් ඒ හුස්ම නොගෙන හිටියොත් මේ ශරීරය අපට අහිමි වෙනවා. ඒ නිසා පින්නතුනි මේ ශරීරයේ ස්වභාවය ගැන නුවණින් මෙන්නේ කරන්න. මෙන්න මේ හතර පින්නතුනි මේ හතරට කියන්නේ සතර ආරක්ෂක භාවනා කියලා. හරියට හතරවරන් දෙවරු වගේ අපි කරන ආනාපානසති භාවනා ආදී විදර්ශනා භාවනා ආදී වෙනත් භාවනාවක් කරන්න ශක්තිමත් ස්ථාවර පදනමක් ලබා දෙන්නේ මේ භාවනා ක්‍රම හතර. මොනවද? මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, මරණානුසතිය. හිතන්නක මේ ජීවිතය අසුභ පැත්ත කියලා. අසුභ භාවනා වඩන කෙනා තමයි ජීවිතේ සුභවාදීවම බලන කෙනා. දැන් සුභවාදීව හිතන අය, සුභවාදීව කියන හිතන අය රූපේ ලක්ෂණ තියෙනකම් විතරක් කරගන්නේ. රූපය ආලස්සන ඇති ගමන් දාලා යනවා. ශරීරයෙන් දැන් මෙට අපවිත්‍ර දෙයක් ආපු ගමන් අහක බල ගන්නවා. නමුත් වෙන දින අසුබේ හොඳට වඩන කෙනා දැන් කලකන වගේම අපේ ශරීරයේ දුර්වල වෙද්දී අපේ ශරීරයෙන් ඇතැම් මෙට අපවිත්‍ර පිට වෙද්දී අපට යා කලකනවා. එයාට ඒක දුකක් නෙවෙයි, එයාට ඒක පීඩාවක් නෙවෙයි. මේක තමයි වෙන දින අසුබ භවනාවෙන් අපට ලැබෙන ප්‍රයෝජනය. මෙන්න මේ විදියට වෙන තුනේ ටිකෙන් ටික අපට මේ ඔස්සේ අපේ හිත දිනු කරගන්න පුළුවන් නම් අපට දිනකට වැඩිපුර වාර ගන්න අපට හිතෙන්නේ සමන් දිනු කරව මෛත්‍රී භාවනා පිළිබඳව. දිනකට වැඩිපුර වාර ගන්න සමන්ට හිතෙන්නේ සමන් වඩපු බුදු ගුණ භාවනා ගැන. බුදුහාමුදුරන් පිළිබඳව සමන් දවසට වැඩිපුර වාර ගන්න හිතනවා. ඒ වගේම තමන් වීර්යයෙන් වැඩ කරන්න ඕන කියන හැඟීමක් තමන්ට ඇති වෙනවා. මරණානුස්සතිය වඩන කෙනා තමයි පිළිතුරේ ජීවිතෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්න කෙනා වඩපත් වෙන්නේ. ඒ කෙනා ජීවිතේ කලකිරিলা නිකට නඩ ගහගෙන ඉන්න ආනිය මැරෙනවා කියතිය. එයා පිළිතුරේ අප්‍රමාදීව වීර්යයෙන් ගතවන හැම දිනෙකින්ම උපරිම ඵලය තමන් ගන්නවා. මේක තමයි ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි පිළිතුරු ඒ තැනත්තා ජීවිතයේ කොච්චර වයසට ගියත් යාර ජීවිතේ එපා වෙන්නේ නැහැ. මේකත් විශේෂ ලක්ෂණයක්. දැන් අපි ජීවිතේ ලක්ෂණ තියෙනකන් විතරයි සතුට වෙන්නේ. ලෙඩ වෙල එක්කන්නට ගාම හිතම අනේක්මට මැරිලා යන්න නම් හොඳයි කියලා. නමුත් පිළිතුරු හරියට අපි දහම වැළුවොත් අපි බහුගේ දවස් ලක්ෂණයක් ගන්න සඳහන් කළා අපේ ළඟින් මහත්මයා කඹර මෙහෙදී එතුමාට අවුරුදු 95යි. ඇස් දෙකම පේන්නේ නැහැ. එතුමාගේ ගෙදර අපි ධර්ම සාකච්ඡාවට ගියා. ගිහිල්ලා ධර්ම සාකච්ඡා ඉවරලා එතුමාට මොනවද මතකයි මේ අවුරුදු කිහිපයක කලින් මේක දිගටම මේ අවුරුදු වල කරපු ධර්ම සාකච්ඡාවේ මාතෘකාවට එතුමාට මතකයි. ඒ ආපු හාමුදුරන්ගේ නම් ඉතින් මතකයි. ඒ ආපු වෙන වෙනම හාමුදුරුවෝ කියපු බණක් මතකයි. ඒ බණට ආපු නැති හාමුදුරුවෝ මතකයි. ඒ විතරක් නෙවෙයි බණ ඉවර වෙලා අපිට පින් දීලා ඊළඟට කියනවා හාමුදුරනේ අපි ලබන අවුරුද්දේ මේ වැඩසටහන කරමු කියලා. මේ ඇස් දෙක අන්ද රෝද කුටුවක ඉන්න අවුරුදු 95ක කෙනෙක් කියන කතාව. මේක තමයි කෙනෙකුගේ ජීවිතයේ තෘප්තිය කියලා කියන්නේ. දහමක් අපි වැළවුවට පස්සේ අපි පරිහරණය කරන මේ ශරීරයට වඩා අපි කැප වෙමින් ඉන්නේ මනසින්. ශරීරයේ ලෙඩ වෙලා එක්තැන් වෙලා බිමට වැටෙන්නත් පුළුවන්. නමුත් යා මානසික ඒකාන්තතාවය නැති කරගන්නේ නැහැ. යාගේ සිහිය නැති වෙන්නේ නැහැ, නුවණ නැති වෙන්නේ නැහැ. මේක තමයි පිළිතුරු මේ ශක්තිය ඇති කරගන්න ධර්මයේ හැර වෙන කිසිඳු දෙයකින් පුළුවන් කමක් නැහැ. කොයිතරම් ධනවත් වුණත්, කොයිතරම් අපි අධ්‍යාපනයේ දියුණු වුණත්, කොයිතරම් අපි වටා ඥාති මිත්‍රාදීන් හිටියත්, කොයිතරම් අපට වෘත්තීය සුසුම්පත් තිබුණත් ඒ කිසිදු දෙයකින් පිළිතුරු ශාරීරිකව දුර්වල වෙද්දී මානසිකව නගස්සිට වන්න පුළුවන් කමක් නැහැ. ඒක ලැබෙන ප්‍රධානම දේ තමයි භාවනාව කියලා කියන්නේ සතිමත් බව සිහිය දියුණු කර ගැනීම කියලා කියන්නේ. එතන පිළිතුරු ඔබ ජීවිතේට සැලකුවා වෙන්නේ ඔබ ඔබගේ හිතට සලකන්න. ඔබේ හිතට සැලකුවා වෙන්නේ ඔබ සතිමත් බව සිහිය තමන් කරන වැඩේ ගැන සිහියෙන් කටයුතු කරන අවස්ථාව දිනු කරපු ප්‍රමාණයට. ඒ ප්‍රමාණයට පින්නුතුනි අපි කරන වැඩ ඉතාම සංපත්ත සංවර කරන විතරක් නෙවෙයි අපි කතා කරන වචන ඉතාම කල්පනාකාරී වචන පිළ කරන්නේ වචන නාස්ති කරන්නේ නැහැ. කාලේ නාස්ති නොකරන වගේම වචන නාස්ති කරන්නේ නැහැ. මේකට ලක්ෂණයක්. මෙන්න මෙහෙම දෙකෙන් දෙක හිත දේ වෙනකොට පින්නුතුනි ලක්ෂණය තමයි ඒ තැනත්තාට ශාරීරිකව ලැබෙන පීඩාවට වඩා එයා මනස ගැන වැඩි විශ්වාසයක් කියලා එයාගේ ශරීරයේ ලෙඩ දුක් මෙයාට මතක් වෙන්නේ එයා වඩන මේ මානසික ඒකාග්‍රතාවයයි. එයාට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ. මෙන්න මෙහෙම අපේ හිත දියුණු නොකර පිටින්නතුනේ අපේ හිතට මොනවද එන්නේ? අපේ තියෙන ලෙඩ දුක් ගැන, අපේ දරුවන්ගේ ලෙඩ දුක් ගැන, ඒ වගේම තමන්ට බැනපු අයගේ සිද්ධි, අමනාපෙච්චයගේ දේවල්, ඕව තමයි ඔළුවේ වැඩ කරන්නේ. මොකද ඔළුවට වෙන දෙයක් නැහැ, ඒක එන්න දෙයක් නැහැ. මොනවා හරි ඔළුවේ පිරෙන්න ඕන දෙයක්. මොනවත් නැති වෙනකොට මේ වගේ තමයි පිරෙන්නේ. පින්නතුනි අපි ඒ තත්ත්වයට පත්විය යුතු නැහැ. විශේෂයෙන් මේ පින්නතුන් ලෝකේ ඉහළම රටක ඉන්නේ. ලෝකේ ඉහළම රටවල් වලින් ආපු ඉහළම බුද්ධිමතුන් ඇසුරු කරන්නේ. ලෝකේ ඉහළම යාන වාහන නවීන උපකරණ මේ අත්තම් පාවිච්චි කරන්නේ. ඒව පාවිච්චි කළ පින්නතුනි ඒවකින් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය තමයි තමන් ඉහළම දියුණු මානසිකත්වයකින් නිතරම ඉන්න. කිසිදු කෙනෙකුට තමන්ගේ හිතේ තැම්පත් බව සතුටට සහනයට හානියක් කරන්න බැරි මට්ටමට ඔබ ඔබගේ හිත දියුණු කරගන්න. මේක තමයි භාවනාවෙන් කරන පළවෙනි පියවර. පින්නතුනි බුදුදහමේ භාවනා ක්‍රම ගත්තොතින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ පළවෙනි භාවනාව තමයි පළවෙනි භාවනා ක්‍රමයේ තමයි පින්නතුනි සමත භාවනාව කියලා කියන්නේ. දැන් අපි මුලින් සාකච්ඡා කළ මුලින් සඳහන් කළ සමත භාවනාව පින්නතුනි ආරම්භක පියවර තමයි භාවනාවේ. ලෝකයේ තියෙන බොහෝ ආගම් දර්ශනවල මේ සමත භාවනාව ගැන විවිධ මට්ටම් වලින් විස්තර කරලා තියෙනවා. හිත එක අරමුණක ගහන්නේ කොහොමද කියන එක විස්තර වෙනවා. දැන් Hindu ධර්මයේ තියෙන මන්ත්‍ර වලින් කරන්නේ මේක මන්ත්‍ර ජප කර කර හිත එක අරමුණක ගන්න උත්සාහ කරනවා. හැබැයි ඒකෙන් අර්ථයක් කරා නෙවෙයි යන්නේ හිත මොහොනේ ගිහින් වගේ දෙයක් යන්නේ. නමුත් බෞද්ධ භාවනා ක්‍රමයේදී යන විශේෂත්වය තමයි මේ හිතේ තැම්පත් බව ඇතිවන්නේ හොඳට සිහිය සහනුව නැතුව. එක අරමුණකට හිත ගන්නවා විතරක් නෙවෙයි ඒ එක අරමුණකට ගත්තු හිතින් පින්නතුනි අනිත්‍යතාවය නැත්තම් වෙනස් වීම ඇතිවීම නැතිවීම කියන කියනුවණින් දකිනවා. හිත තැම්පත් වෙන එයාගේ නුවණ යනවා පොතෙන්ටද? එයා ඇසෙන් දකින රූප පිළිබඳව, කනෙන් අහන ශබ්ද ගැන, නාසයෙන් ලැබෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස කියන මෙන්න මේ ඉන්ද්‍රියවලට අරමුණු වෙනකොට ඒ ඉන්ද්‍රිය හා අරමුණු කොහොමද හටගන්නේ, කොහොමද නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ කියන එක ගැන නුවණක් යාට ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි අර හිත තැම්පත් කළා අපි ලබන සංසුන් බලෙන් ඊළඟට යන පියවර. ඇයි අපි මේ පියවරට ආයුත්තේ? පින්නතුනි සමත භාවනාවෙන් හිත එක්තැන් කළා අපි අපට හුඟ වේලාවක් එක අරමුණක ඉන්න පුළුවන්. අපේ ජීවිතයේ කුසලයේ වැඩි දියුණු කරගන්න පුළුවන්. හිතේ සතුට හුඟා දියුණු කරගන්න පුළුවන්. දැනට තියෙන වගේ සතුටෙන් දුකෙන් භාගයක් අඩු කරගන්න පුළුවන්. භාගයක් නෙවෙයි 60%ක් විතර අඩු කරගන්න පුළුවන්. නමුත් වෙනතුනේ 100%ක් නැති කරන්න බෑ. ඇයි 100%ක් නැති කරන්න බැරි? ඇතැම් වෙලාවට අපි මෙහෙම හිත දිනු කරගෙන හිටියත් වෙනතුනේ ඇතැම් වෙලාවට අපි ළඟම ඥාතිවරයේ මිය ගිහිපු අවස්ථාවේදී අපි දුකටපත් වෙනවා. අපේ ශරීරයට ඇතැම්ට ලොකු රෝගයක් ඇති වුණොතින් අපි ඇතැමට මුල් පියවරේ යම් ප්‍රමාණයකට දුරු කරාට සම්පූර්ණ මේක නිදහස් වෙන බෑ අපිට. නිදහස් වෙන්න පුළුවන් ඊළඟ ක්‍රමයකට අපි යන්නට ඕන. ඒ වගේම ධර්මයේ වඩන කෙනෙක් වුණත් දෙකෙන් දෙක මේ ශරීරය දිරාපත් වෙන වයසට යනවා. අපේ ජීවිතයේ ප්‍රධාන අභියෝග හතරක් තියෙනවා. මේකට බුදුදහමේ කියන සර්පය හතර දෙනෙක් කියලා. අපි වෙත වේගෙන් සර්පය හතර දෙනෙක් දුවගෙන එනවා. අපි වාඩි වෙලා හිටියත්, ලස්සන ගෙදරක හිටියත්, දොර ලොක් කරපු කාමරයක හිටියත්, සර්පය හතර දෙනෙක් අපි වෙත වේගෙන් එනවා. බුදුහාම සඳහන් කරනවා කවුද මේ සර්පයන් හතර දෙනා? බුදුහාමුදුරුවෝ කියන සර්පයන් තමයි පළවෙනි සර්පයා තමයි මහලු වීම කියන සර්පය. මහලු වීම අපි වෙත වේගෙන් ආරයින් අපව දෂ්ට කරන අපව දුකට පත් කරන. දෙවෙනි සර්පයා තමයි ලෙඩවීම කියන එක, ව්‍යාධිය කියන එක. තුන්වෙනි සර්පයා තමයි මරණය. හතරවෙනි සර්පයා තමයි අපි ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමට සිදුවීම. All age, sickness, death and separation. These are the four challenges that we have to face in our life. Buddhism says it as snake. අපට පුළුවන් නම් මෙන්න මේ සර්පයන් හතර දෙනාගෙන් බේරෙන්න අපට බේරෙන්න පුළුවන් කියන අපි මහලු නොවෙන්නේ නැහැ මහලු වෙනවා මහලු වීම නෙමෙයි ගැටලුව මහලු වීම පිළිබඳව දුක ඇති කරගන්න එක මරණයටපත් වීම නෙවෙයි දුක මරණයටපත් වීම දුකක් නම් අපි හැමදාම අඬන ඕනේ නැහැ ඇයි ඒ ලෝකේ හැමදාම ලක්ෂයක් දෙනා මිය යනවා ලෝකේ ලක්ෂයෙන් ගෙවල් වල මල ගෙවල් හැමදාම අපිට කිසි ගන්න කරන්නේ නැහැ අපිට මරණයේ දුකක් වෙන්නේ අර ලක්ෂයේ කෙනෙකුට අපේ ළඟම කෙනෙක් ඇතුළු වුණොත් එතකොට තමයි අපිට අපේ සත්‍ය බලන්න පුළුවන් ගන්න තියෙන අපිට එතන ගන්නක් නැහැ පින්නතුනි මෙන්න මේ මරණය නෙවෙයි දුක ඒ මරණය අභියසදී අපි දුකටපත් වීම අපි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉඳීම දිගටම අපි ඉන්නවා කියන වැරදි ආකල්පය දුක කියලා කියන්නේ මහලු වීම ලෙඩ වීම මරණය සහ අපේ ඉතාම ප්‍රියමනාප දේවල් වලින් අපට වෙන් වෙලා යන සිද්ධ වෙනවා ඒක සල්පියාම හිතලා කියන්නේ ඒක උනාට පස්සේ අඬන්නේ මම හිතුවේ නැහැ කියලා මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා අඬන්න නැහැ දුක නම් අඬන්න කමන්නේ ඕන තරම් අඬන්න පොළවේ ගැහිගෙන අඬන්න හැබැයි කියන්න එපා මං තුන් හිතේමත් හිතුවේ නෑ කියලා ඒක කියන්න එපා ඒක කියන එක මේ බුදුහාඳුරන්නේ කරන ලොකුම අලහුර වේ කලින්ම හිතලා තියන්න මොකද බුදුහාඳුර කියලා කියන්නේ මේක කලින්ම හිතලා තියන්න ඒක ළඟදී ආවට පස්සේ සිහින දෙවෙන එක නෙවෙයි කලින්ම හිතලා කලින්ම හිත හදාගෙන කලින්ම සූදානම් වෙලා ඉන්න. හැබැයි සූදානම් වෙලා හිටියට දැන් කරන යුතුයකම් ටික වැඩ හරියට අඩු වෙන්නේ නැහැ. දැනටත් වඩා හොඳට ඒකට කලකනවා. දැනටත් වඩා හොඳට අම්මට සාතර කලකනවා. දැනටත් වඩා හොඳට දරුවන්ට කලකනවා. දැන් කලකන්නේ කෑම බීම දෙන ටික විතරයි. නමුත් මේක දැනගත්තට පස්සේ කලකන එකට ධර්මයක් දෙනවා. ඇයි ඒ ධර්මය දෙන්නේ? කොහොම හරි මේ යන කලින් මිය ගියාට පස්සේ මේ දැන් ඉන්න තැනට වඩා සොළුවෙන් හෝ ඉහළ තැනකට යන්න පුළුවන් විදියට යගේ හිත හදලා තියෙනවා. ඒක තමයි ඒ වැඩ කරන පින්වත්නි ලොකුම යහපත. එතකොට ඒ අය මිය ගියාට පස්සේ අඬන අවශ්‍ය නැහැ. ඇයි ඒ අය මිය ගිහිල්ලා අපි දැන් වඩන අවස්ථාව වෙන විට ඒ අය ඉන්නේ දැන් හිටිය ආත්මභාවයට වඩා ඉහළ තැනක ඉන්නේ. දැන් ඉන්න තත්ත්වයට වඩා ඉහළ තැනක නම් ඒ අය ඉන්නේ අපි අඬන එක සාධාරණද අපිව දාලා යන්න පන්නේ. අපේ ගෙදරට මෙන්න කියලා කියන්නේ සාධාරණද? අච්චර අමාරුවෙන් හදලා අමල තාත්තලා පින්දහම් කරලා දැන් දෙවිලෝකෙ ඉන්නේ. අපි අඬනවා මේ මැටි ගහපු ගෙට එන්න කියලා. ඈ මැටි ගෙවල තමයි පේන්නේ පින්නතුනි අය කොච්චර ලස්සනම නැත්. පින්නතුනි ඒ අයට කලකල ඒ අය ඉහිලට යන උදව් කරන්න ඔබත් එතෙන් යන්න පුළුවන් නම් මේක තමයි අපි මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් ලබන ලොකුම වාසිය ලොකුම යහපත වන්නේ ඒ විතරක් නෙවෙයි පින්නතුනි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙලා තියෙන ධර්මයක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ බුදුදහම කියන්නේ මේ ගත වෙන වර්තමාන මොහොතේ උපරිම හිත සතුටෙන් තියලා තමන්ගේ හිතේ මානසික පීඩා වලින් දුර වෙන්නට මඟ පෙන්වන ධර්මයක් බුදුදහම කියලා කියන්නේ හරියට තමන්ගේ මනස එකඟ කරගත්තොත් තමන්ට මේ දුක් දෙන්නේ නැහැ. අපිට හැම මොහොතකම සමතරමුණ මිහිර තියාගන්න පුළුවන් නම්, සිත එකඟ කරගන්න පුළුවන් නම්, ඒ එකඟ කරගත්තු සිතින් අනිත්‍යතාවය හරියට නොනින් දකින්න පුළුවන් නම්, කුමක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? අපි ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට මේ වර්තමාන මොහොතේ ඇතිවන අත්දැකීමක් මේක. මේ අත්දැකීම මෙතනම හට ගන්නවා මෙතනම නැති වෙනවා මේක තමයි සම්බජන්‍ය කියලා කියන්නේ මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ මේක තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ මේක තමයි ප්‍රඥා භාවනාව කියලා කියන්නේ මේක තමයි පරිසම්පාදය කියලා කියන්නේ මේක තමයි හේතුඵල ධම කියලා කියන්නේ මේක තමයි පෝස්ටනිකෙට් කියලා කියන්නේ මේක තමයි ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් කියලා කියන්නේ මේක තමයි ෆයිනල් ලිබරේෂන් කියලා කියන්නේ. පින්නතුනි මේක හරියට දැක්වදින් අපි මේක තමයි පරමාර්ථ සත්‍යය. හැබැයි මේ පරමාර්ථය හිත තියෙනකොට ඒක නැත්තා සම්මුති සත්‍යයේ තියෙන දේවල් දෙක යාතහැරලා යන්නේ. එයා දරුවන්ට සලකනවා, හැකිරක්ෂා කරනවා, ගේ දොර දියුණු කරනවා, දෙමව්පියන්ට සලකනවා. ඒ සම්මුති සත්‍යයේ ලෝක විවහාර දේවල් ටික කරනවා. එයා දන්නව ලෝක විවහාර දේවල් ටික කරලා කිසි දිනක දුකෙන් නිදහසන්න බැරි බව දන්නවා. සමාජ සම්මත විදියට, සමාජ පිළිතුරු විදියට මේ සම්මත දේවල් ටික උපරිම වශයෙන් ඉස්තිතිත කරන ගමන් දුකෙන් නිදහස් වෙන මෙන්න මේ මාර්ගය එයා නිතර නිතර ජීවිතේ පුරුදු කරනවා. අපිට තියෙන තුලින් හරිය මානසිකත්වයක හිත එකඟ කරගෙන නිතර මෛත්‍රිය භාන වඩනවා නම් තියෙන තුනේ මෛත්‍රිය නැමැති ආලෝකයෙන් අපිට ඉන්න පුළුවන්. මෛත්‍රිය වැඩුවයි කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකේ ඉන්නවා වගේ. මනුෂ්‍ය ශරීරයක් දරාගෙන බ්‍රහ්ම මානසිකත්වයකින් මිනිස් ලෝකෙ ඉන්න පුළුවන්. ශාරීරික දුකක තමයි පීඩාව එන්නේ. තමයි වේදනාවක් දෙන්නේ පුළුවන් නමුත් ඒ වේදනාව සමග කියලා ගන්න. යාට ඊට වඩා සතුටකින් ආන්නේ. පින්නතුනි මේක තමයි බුදු දහමෙන් අපට පෙන්වන මාර්ගය. අප තීරණය කළියොතුයි මේ ශරීරය අරගෙන මේ ශරීරය යන මිහිතේ දුක් වෙනවද? ඒ ශරීරයට කිසියම් ප්‍රමාණයකින් සලකන ගමන් ඊට වඩා ඉහළ මානසිකත්වයක ඉඳ තියාගෙන දෙවියන්ගේ මානසිකත්වයක ඉන්නවද? බ්‍රහ්මයන්ගේ මානසිකත්වයක ඉන්නවද? ඊටත් වඩා ඉක්මවලා රහතන් වහන්සේ කෙනෙක්ගේ මානසිකත්වයක ඉන්නවද? බ්‍රහ්ම මානසිකත්වයේ ඉන්න තවත් නෙමෙයි බුදුහාමරැත්තම දේශනා කරේ. බ්‍රහ්ම ලෝකයක් ඉහළ ඉක්මවල ගියව දැන. දෙවියන්ුත් කැවිල බුදුහාමරට වැඳා. බ්‍රහ්මයන්ුත් කැවිල බුදුහාමරට වැඳා. ඒ වැඳේ දෙවි දේවත්වය, බ්‍රහ්මත්වය දෙකම බුදුහාමරේ ඉක්මවල ගියු නිසා. පින්නතුනි මෙතෙන්දි තමයි මේ ඇතිවීම නැතිවීම දෙක හැම මොහොතෙම ටිකෙන් ටික නුවණින් දකින සතිමත් බව දිනු කරගන්න. ඒ දිනු කර ගැනීම පින්නතුනි මතක තියාගන්න කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මේක කරන්න ඕන. මොකද අපි ශරීරයේ ඉක්මනට දිරාපත් වෙනවා. ඒ දිරාපත් වෙල ටිකෙන් ටික පල්ලෙහාට වැඩෙන වේගයට වඩා වේගෙන් තමන් අනිත් පැත්තෙන් දුවන්න මේ ටික කරා. නැත්තම් ශරීරයේ රැඩේ තමා පරාජය වෙනවා. ශරීරයේ බිමට පාත් වෙන කලින් ඇඳට වැටෙන්න කලින් ඉක්මනට වේගෙන් මේ දහම දිනට දිනපතා ප්‍රගුණ කරන යොදන හිතන වාරගාන ටිකෙන් ටික වැඩි කරා. ඔබ කොච්චර සාර්ථකද කියන එක තීරණයවන්නේ ඔබට දිනකට කොච්චර වේලාවක් හිත එක භාවනා අරමුණක එක කුසල අරමුණක ඔබේ හිත පිහිටුවා ගන්න පුළුවන්ද? ඒ පිහිටුවා ගන්න හිතේ යුක්තව මේ අනිත්‍යතාවය දිනකට වැඩි වේලාවක් වැඩි කාලයක් ඔබට දිනකට පුහුණු කරන්න පුළුවන්ද කියන කාරණය මතයි ඔබගේ සාර්ථකත්වය, ඔබ දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වෙන්නේ. මෙහෙම දිනු වෙන පිළිතුර මොකද වෙන්නේ? බාහිර පීඩා ටික අපට එන්නේ නැහැ. අපි හැම වෙලාවෙම ශරීරේ ගැන වේදනාවක් දකිනවා. මේ වේදනාව මේ මොහොතේම හටගෙන මෙතනම නැති වෙන දෙයක් මේක. වේදනාව දිගට ශරීරයේ තිබුණොත් දැන් මේ වාඩි වෙන ඉරියව්ව වුණත් ටිකක් වෙලෙ ඉන්නකොට ඒක තමයි වෙන්නේ. නමුත් පිටුතුනේ හරියට මේ අහන දේ ගැන හිත යොමු කරොත් මේ ශරීරේ වේදනාව වෙන්නේ නැහැ. හිත වෙන අරමුණට ගියොත් තමයි මේ වේදනාව එන්නේ. මේක තමයි ජීවිතේ සම්පූර්ණ ස්වභාවය. ඒ නිසා ඔබ හිතට යටත් වුණොත් ඔබගේ ශරීරයට යටත් වුණොත් ඔබට ශරීරයේ දුක් පීඩා දිගෙනවා. ඔබ හිත ජයග්‍රහණය කරොත් ඔබට මේ ශරීරයෙන් දුකකින් ඔබ දුකටපත් වෙන්නේ නැහැ. ඒක ඔබට කරන්න පුළුවන්. ඒ සඳහා සියලුම ශක්තිය ඇතුවයි ඔබ මනස ලෝකෙ ඉපදෙන්නේ. කිසි කෙනෙක් හිතන්නේ පා කියන්නේ පා මට ඒ ශක්තිය නැහැ කියලා. මම හුඟක් උගත් නැහැ, මම හුඟක් උපාදින නැහැ කියලා කවුරුත් එහෙම කියන්නේ නැහැ. ඇතැම් විට ඔබට අකුරක්වත් ලියන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් මේකට හිත පිටුවා ගන්න පුළුවන් අපට. අපි දක්ෂයි. ඒ සඳහා සියලුම මානසික දියුණුව ශක්තිය ඇතුවයි ඔබ මේ මිනිස් ලෝකෙ ඉපදිලා ඉන්නේ. ඒ සඳහා ඔබට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ එකක් සතිමත් බව. ඒ සතිමත් බවත් එක්කම යන නුවණක් ඔබට තියෙන්න ඕන. භාවනාවෙන් කරන්නේ බෞද්ධ භාවනාවෙන් ප්‍රධාන කරුණු දෙකක් සිදු කරනවා. එකක් තමයි සතිමත් බව දිනු කරනවා, මයින්ඩ්ෆුල්නස් එක. අනිත් පැත්තෙන් නුවණ දිනු කරනවා, විස්ඩම් එක. සිස්ටම් කියලා අපි හදේ කිව්වට පින්නොත් වෙනත් පදයක් කියන්නේ බැරි නිසා අපි ඒක කියන්නේ clarity comprehension කියලා කියන්න පුළුවන් intelligence කියලා කියන්න පුළුවන් මේ මොන වචන කියුවත් බුදුදහමෙන් මේ කියන්නේ නුවණ කියන එක මේ අනිත්‍යතාවය පරිසම්පාදය හේතුඵල ධම ඇතිවීම නැතිවීම හැම මොහොතකම දකින නුවණ මේ දෙකක් අපි දක්ෂ වුණොත් පින්නොත් මේකෙන් තමයි අපේ දක්ෂතාවය මනින්නේ මේ දක්ෂතාවය අපේ ළඟ තියෙනවා නම් පින්නතුනි රූප සංපස්තිය ටිකක් අඩු වුණාට කමක් නැහැ ඒකට ගැටලුවක් නැහැ රූපය මහලු නම් ගැටලුවක් නැහැ මොකද යාගේ රූපයට වනේ යාගේ හිතන් වාස් ලස්සනේ යාගේ හිතට කිසියම් පීඩාවක් දෙකින් එන්නේ නැහැ යාගේ ශරීරය ලෙඩ වෙච්ච ශරීරයක් වෙන්න පුළුවන් නමුත් යාගේ මනස ලෙඩ වෙලා නැහැ ඔබගේ ශරීරය කොච්චර ලස්සනට කොච්චර නිරෝගීව තියාගන්න උත්සාහ කරත් පින්නතුනි ඔබගේ හිත ලස්සන නැත්නම් ඔබගේ ශරීරය නෙමෙයි ඔබට මතක් වෙන්නේ. වෙනත් කෙනෙක් බැනපු දෙයක්, වෙනත් කෙනෙකුගේ අතපසු වීමක්, මෙයක් කෙනෙක් පිළිවෙල ඉච්ඡාවක්. මේ වැඩි වෙනකොට ශරීරය පොඩ්ඩක් ලස්සනට තියුණා කියලා හිතලා සතුට නැහැ, හිතේ සතුට නැහැ. ඒ නිසා හිතේ සතුට දිනු කරගන්න නම් පින්නතුනේ සීලයක පිළිදලා මෙන්න මේ සීලියක් නුවණක් කියන මේ දෙක හැකි තාක් ජීවිතේ දිනු කරන්න. ගතවන හැම දවසක් පාසාම වැඩි වාරයක් වැඩි කාලයක් මේ සඳහා යොමු කරන්න. ඒක ඉරියව්වක වාඩි වෙලා භාවනා කරන විතරක් නෙවෙයි. තමන් අනිත් වැඩ කරන ගමනොත් මේක ටිකෙන් ටික ඇප්ලයි කරලා බලන්න. තමන්ට කරන්න පුළුවන් මේක අමාරුවක් නෑ. ටික ටික හුරු වුණොත් මේක දිගටම කරන්න. ඒ සඳහා බුදුදහමේ තියෙන ධර්ම මාර්ගයේ විස්තර කරලා තියෙන කරුණු ටික ඔක්කොම අපි හෑන්ඩ් අවුට් එකකට හදලා දීලා තියෙනවා. විවේක වෙලාදී මේ නැත්තම් කියවන්නේ ඒක. අපේ ආනන්ද සිනරත්න මහත්තයාගේ මුද්‍රණය කරලා තියෙනවා ධර්ම දේශනාවන් පස්සේ ඔබට ලැබෙයි. මේ අද කියපු කරුණේ ඔක්කොම එකතු කරලා පිටු හතරක පත්‍රිකාවක් මුද්‍රණය කරලා තියෙනවා. ඒක හොඳට කියවන්න, කීපවතාවක් කියවන්න. මේ අද මා මෙතෙක් සඳහන් කරපු සියලුම කාරණා ටික ඔක්කොම මේකේ පිළිවෙල තමයි පිළිවෙලින් දැක්වෙනවා. ඒකේ අවසාන පියවර තමයි වෙනතුනි යම් කෙනෙක් ඉහළම බුද්ධියක ඉනවද කියලා බලන ඊළඟ ඉහළම ලක්ෂණය තමයි අපි මුලින්ම සඳහන් කළා අනිත්‍යතාවය උපරිමයට බලන අවස්ථාවය කියන්නේ එයා යමක් දකිනකොට අහනකොට පෙරපසු නොවියාට දැනෙනවා මේ මොහොතේ මම මේ ලෝකය තමන්ම ඇති කරගත්තු ලෝකයක් කියන කියා දකිනවා දකින විතරක් නෙවෙයි එයාගේ ඊළඟ දක්ෂතාවය තමයි දැන් අපි දුක්සැප විඳින්නේ මේ තේන රූපේ දිහා බලලා විතරයි නමුත් හිත හරියට දමණය කරගත්තු සංවර කරගත්තු වෙනාට ඕනම ලක්ෂණ දෙයක් ලක්ෂණම විදිහට බලන්න පුළුවන් ඕනම ලක්ෂණ රූපයක් දිහා ඇටසැකිල්ලක් කියලා හිත පිටවල බලන්න පුළුවන් ඒත් එක්ක ඇටසැකිල්ල ඇතුලේ තියෙන අනිත් අපවිත්‍ර දේවල් ටිකත් එහෙම යාට ફોકસ කරන්න පුළුවන් වුණා ඒ වගේම ලක්ෂණට මෙන්න කෙනෙක් මව කුසේ හිටිය කාලේ කොහොමද හිටියේ කියලා ඒකත් ફોકસ කරන්න පුළුවන් ඉස් ගෙඩියක් වගේ හිටිය කාලේ වෙනකම් වුණනම් ફોકસ කරන්න පුළුවන් ඒ ලක්ෂණම කෙනා අනාගතේ හැරමිටියක් අරගෙන වකුඩු වල යනකොට දත් ටිකක් හැරෙල යනකොට ඒකත් බලන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි වයසම කෙනෙක් දැක්ක ගමන් මේ කෙනාගේ ලක්ෂණම කාලේ කොහොමද කියලා අනිත් පැත්තට රිවයින් කරලා බලන්න පුළුවන් යා ඒ තරම දක්ෂ වෙනවා මේකට දැක්වෙන සූත්‍රය තමයි අපි කලින් සඳහන් කළා මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය දැක්වෙනවා ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. පින්නතනි මෙතෙන්ට දක්ෂුන වලින් තමයි අපි ලෝකේ වඩාත්ම සතුටෙන් වඩාත්ම ලක්ෂණ දකින්න පටන් ගන්නෙ. දැන් අපට ලක්ෂණ කියලා බොහොම ටිකයි තියෙන්නේ. මේ දැක් මැටි කරගත්තොත් මහා කාන්තාරය දිහා බලලා ලක්ෂණ මල්ලත්තා කියලා මාව ගන්න පුළුවන්. මේ මට්ටමට පින්නතුනි අපේ හිත දිනු කරන්න හැකියාව මාර්ගය බුදුදහම තුල පැහැදිලිවම දැක්වෙනවා ඒ සඳහා සියලු උපදේශ ටික බුදුදහම තුල කිසිඳු අඩුවක් නැතුව බුදුහාමුදුරෝ ඉතාම අමාරුවෙන් සොයාගෙන මහන්සියකම ඥාණයෙන් අනාවරණය කරගෙන අපට අපගේ කරුණාවෙන් අනාගතයේ ලෝකයේ පහළ නප වෙනුවෙන් අතීතයේ බුදුහාමුදුරු දුක් විඳලා අපට මේ ධහම අනාවරණය කළ තියෙනවා එනිසා පින්නතුනි ටිකෙන් ටික අප්‍රමාදීව මේ ධහම තමගේ ජීවිත තුළට ක්‍රියාත්මක කරන්න උත්සාහ ගනිමු. අපි දැන් ටික වේලාවක් භාවනා වේලෙමු. Now we are going to meditate some few minutes. as loving kind meditation. Loving kind meditation is the very first level in the in Buddhist techniques. That if we can develop mindfulness in our day-to-day life, it means we are on the way of purification or happiness. Mostly we face some problems in our day-to-day life because of anger. If we can decrease anger in our mind, it means we can overcome suffering in our day-to-day life. That is the first level in the purification or happiness that Buddhism says. What is the meaning of loving kind meditation? We develop our attention, our mindfulness in the name of happiness of others who are around us. We wish all of them who are around us. We wish their success. We are happy when they succeed in their lives. Then if we can develop gradually loving kind meditation, the highest level of practicing loving kind meditation is that when we meet a person, we can consider that person as our only son or daughter. If we have that idea, actually we have overcome 50% problems in our day-to-day life. Mostly we lose our happiness because of anger about our friends or relatives. That is why Buddhism says, in the path of purification, the first level of developing the loving kindness meditation. Now we are going to practice this very important meditation technique that Buddhism says, developing the loving kindness. Now you sit as it is easy. දැන් අපේ ටික වේලාවක් ඉතාම සමන්ට පහසු ඉරියව්වක වාඩි වෙලා now you relax your body and you keep your right hand on the left hand and please you close your eyes gently. First of all, we wish the success of ours, and later we wish others too. May I be well, happy and peaceful. May I be free from suffering. May I be free from illness. May I be free from stress. May no harm come to me. May no problems come to me. May no difficulties come to me. May I attain final bliss of liberation. May all beings be well, happy and peaceful. May no harm come to them. May no problems come to them. May no difficulties come to them. May they be free from suffering. May they be free from illness. May they be free from stress. May they attain final bliss of liberation. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකෙන් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. දුකින් මිදෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. දුකින් මිදෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මාමෙන්ම මට හිතවත්තුද මැදහත්තුද අහිතවත්තුද සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. සියලු සත්වයෝ සුවපත් වෙම්වා. සියලු සත්වයෝ සුවපත් වෙම්වා. සියලු සත්වයෝ සුවපත් වෙම්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. පින්නතුනි අද අපි භාවනා කලේ ටික වෙලාවයි. වැඩිපුර අපි භාවනා කරන විදිය ගැන භාවනාවේ අරමුණු, භාවනා වැඩි යුතු ආකාරය, භාවනා වැඩිීමේදී අපට ලැබෙන ප්‍රතිඵල ආදී ගැන අපි සාකච්ඡා කළේ. ඇත්තම පින්නතුනි අපේ විහාරස්ථානයකට එන එකෙන් ගන්න ඉහළම ප්‍රයෝජනය තමයි අපි වැඩිපුර දේවල් ප්‍රමාණයක් අසා දැනගන්නට ඕන. මොකද අපි ඒ වැඩිපුර පුහුණු කරන්නේ ගෙදර ගිහිල්ලා. හිතන්නේ තමයි මේ පුහුණු කරන්නේ පන්දරට ආවදා ක්ෂේත්‍රයේ කියලා. සිල්ගත් දවස් ක්ෂේත්‍රයේ කියලා. මේ සිල්ගත් දවස් ඇති කරගන්න දැනුම ශක්තිය අඩුම වශයෙන් ඊළඟ පොහොව දවස වෙනකන්වත් නොනැසී තියාගන්න උත්සාහ කරන්න. ආයතන ගන්නේ අවුරුද්දකින් නම් ඒ අවුරුද්දකින් එන දවස වෙනකන්වත් තියාගන්න. ඒක තමයි දස කවය කියලා කියන්නේ. එනිසා පින්වත්නි අපි සඳහන් කළා බෞද්ධ භාවනාවෙන් අපට ලැබෙන අපි බලාපොරොත්තු වන ප්‍රධානම කරුණ දෙකක් තමයි එකක් සිහිය දිනු කිරීම, අනෙක් එක නුවණ දිනු කිරීම. සිහියයි නුවණයි. සිහියට කියනවා සති කියලා, නුවණට කියනවා සම්බයන්නේ කියලා. මයින්ඩ්ෆුල්නස් එකයි විස්තම් එකයි. මේ දෙක තමයි බෞද්ධ භාවනාවෙන් කරන්නේ. සමත භාවනාවෙන් කරන්නේ නැත්නම් ට්‍රැන්කුලිටි මෙඩිටේෂන් එකෙන් කරන්නේ සතිය දිනු කරන එක. එක කුසල අරමුණක වැඩි වේලාවක් හිත එක දිගටම පවත්වා ගැනීමේ ශක්තිය වැඩි කිරීමයි සමත භාවනාවෙන් කරන්නේ. ඒ ඇති කරගත්තා වූ ශක්තියෙන් නිතරම හටගෙන නිරුද්ධ වෙන මේ අනිත්‍යතාවය නුවණින් දැකීමයි විදර්ශනා භාවනාවෙන් කරන්නේ නැත්නම් සම්බජන්යෙන් කරන්නේ නුවණ දිනු කිරීමෙන් කරන්නේ මේ දෙකම අපි එක විදිහට දිනු කරන්න ඕන මේ දෙකම එක විදිහට දිනු කරොතින් තමයි අපි ජීවිතෙන් නියම ප්‍රයෝජන ගන්න වෙන්නේ මේක දිනු වෙන පින්නතනේ අපේ එක පැත්තකින් කුසල ශක්තිය හුවා කියලා කියනවා අපි අතීතයේ කරපු මහා පින කනිසංශය දැන් මේ අපි විඳින්නේ ඒ විඳින කුසල ආනිසංශයේ 100 ගුණයකටත් වඩා වැඩි වෙනවා ඒ වැඩිීමේ ශක්තිය හේතුවෙන් අපට දැන් මේ අතීත කර්ම ශක්තිය වශයෙන් එන තියෙන අකුසල් කියනවනම් ඒවා හුවා අඩු වෙනවා භාවනා කරනගෙන අද වෙන දින අපල කාලේ මේන්නේ නැහැ අපලයට කියන අමතෙන් බෝධි පූජා කියන අවශ්‍ය නැහැ භාවනා කරනගෙන මේක තමයි ලොකුම බෝධි පූජා එක පැත්තකින් කුසලයේ ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ඕනම ජීවිත අභියෝගයකට මුහුණ දෙන පුළුවන්ගේ ශක්තිය දිනනවා තමයි. ඇත්තම අපේ ජීවිතයේ තියෙන ලොකුම අභියෝගය තමයි අපේ ශරීරය මහලු වීමත්, ලෙඩ වීමත්, මරණයත් කියන මේ අභියෝග ටික. අනිත් දරුවන්ගේම අනිත්‍යයේ අනුපාඩුකම් ඇත්තම දෙවුනට එන දේවල්. සමාජයට අමල කාසල් කියනවානේ මල් ලෙඩ වුණා නම් හොඳයි මේ දරුවා නිරෝගීද කියලා. නමුත් ඇත්තම වෙනද අපි හැමදෙණේම තමන්ට තමයි වැඩිපුරම කැමති. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඒ නිසා අපට මේ ජීවිතේ යන තියෙන ඉහළම අභියෝගය, ඉහළම අනතුරට උපරිම වශයෙන් සෝදානම් වුණොත් එම් පින්නතුනේ, ඒයින් පල්ලේ හැයන අනතුරු මොනවාක්වත් අපිට ගැටුම නෙමෙයි. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ හැකි තාක් ඉක්මනට අනාගතයේ හඬන්නට, වැළපෙන්නට, කඳුළු සලන්නට තියෙන අවස්ථාවලින් දැන් දැන්ම මේ මොහොතේම හිත ශක්තිමත් කරගන්න එක. එහෙම ශක්තිමත් කරෝදී තමයි අපි අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. ඒ ශක්තිය දිනු කිරීම සඳහා පින්නතුනේ අපිට ධනය කැප කරන්න තියෙනවා නම් ධනය කැප කරන්න. කාලය වැය කරන්න තියෙනවා නම් කාලය වැය කරන්න. තමන්ගේ වෙනත් වෙනත් දේවල් කැප කරන්න තියෙනවා නම් ඒ සියලුම දේවල් කැප කරලා මේ ශක්තිය ලබා ගන්නට උපරිම උත්සාහ කරන්න. මේ විදිහට පින්නතුනේ හරියට අපි ප්‍රඥා භාවනා දින වෙනකොට විදර්ශනා භාවනා දින වෙනකොට අනිත්‍යතාවය හරියට අපි වඩන්න පින්නතුනේ අපට ලැබෙන ලොකුම වාසිය තමයි අපි හැම දිනෙකම දැන් හිතාගෙන ඉන්නවා මම කියලා කෙනෙක් මේ ශරීර අභ්‍යන්තරේ ඉන්නවා කියලා. සෙල්ෆ් එක, ඊගෝ එක. මේක තමන් කැමති විදිහට පාලනය කරන්න පුළුවන් මේක තමයි තමන්ගේ ලොකුම දේ කියලා අපි හිතාගෙන නොසිතාමෝ අපේ ජීවිතේ කිසියම් හැඟීමක් තියෙනවා. මෙන්න මේකේ තියෙන අලු ගතිය, දැඩි ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ අනිත්‍ය බාහන වැඩිමත් එක්ක. එතකොට පින්නතුනි තමන්ට අනිත්‍යය බලනකොට, අනිත්‍යය නොසලකා හරිනකොට හිතේ අමනාපකම් ඇති වෙන ගතිය අඩු වෙනවා. දැන් අපිට පොඩි අපහසුතාවයක් එච්ච ගමන්, පොඩි නොසලකිල්ලක් එච්ච ගමන් අපිට හරියට හිත රිදෙනවනේ. කටිය හිනාවුනේ නැත්නම් කතා කරේ නැත්නම් අහක බලන් ගියානන්නේ හරියට දුක් වෙනවා අපි දැන්. පින්නතුනි මේ අපේ මේ සෙල්ෆ් එකේ ඊගෝ එකේ ප්‍රබලකම මේ. මේක අඩුවෙන්න පින්නතුනි අපට ලැබෙන ලොකුම වාසිය තමයි අපි පෞලේ දවස්වල සාකච්ඡා කළා. අපි කිව්වා අපට නොසලකා හරින එක තමයි ලොකුම සැලකිල්ල. අනිත් අය තමන්ව නොසලකා හරින තරමට තමන්ට සතුටුයි. ධර්මයේ දන්නේ නැති අයට වෙනතුනි නිතර සැලකෙලි කීර්ති ප්‍රශංසාමය බලාපොරොත්තු වෙන්නේ. හරියට දහමක් වැඩෙනකොට අනිත් අය නොසලකා හරින තරමට සතුටුයි. ඒ හැම මොහොතේම තමන්ට මේ භාවනා දියුණු කරගන්න පුළුවන්. මොකද එයාගේ සතුට ලැබෙන්නේ පිටස්තර පුද්ගලයන්ගෙන් නෙවෙයි. එයාගේ සිත අභ්‍යන්තරයේ මහා ආලෝකයක් නිතරම දැල්ලා තියෙන තමන්ට. අනිත්‍ය කීර්ති ප්‍රශංසා කරන දේවල් වලින් ඇලීමක් හෝ අනිත්‍ය අවමන්තරන දේවල් වලින් කිත දුක් වීමක් ඔහුට ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි වෙනතන හරියට මේක ඇප්ලයි කරවතින් අනිත්‍යයේ ප්‍රශංසා වලට වඩා කැමති වෙන්නේ අනිත්‍යගේ නිදා අපහස. ඇයි ඒ? යා හොඳට බලනවා දැන් මේ ඇප්ලයි කරපු එක දැන් මේ වඩපු එක එක්ස්පීරියන්ස් එකේ රිසල්ට් එක තියෙද කියලා බලන අවස්ථාවේ. එයාට අනිත්‍යයෙන් එන නොසලකිලි දේවල් බාධා හිංසා තමයි තමන්ව පරීක්ෂා කරන්න එයාට උපයෝගී කරගන්න තියෙන අවස්ථාව. එතෙන්දී හරියට සිත පිළිටුවා ගන්න පුළුවන් නම් එයා සතුට වෙනවා. අහවල මට බැන්න මං එවලේ දුක්ුනේ නැහැ. අහවල් කෙනා මාත් එක්ක කතා කරේ නැහැ, hina උනේ නැහැ. මං එතෙන්දී හිත වට ගත්තේ නැහැ කියලා. එයා හරියම සතුටෙන් ඉන්නේ තමන්ගේ පර්සනලිටිය තමන්ගේ දැන් අයිති විස වැඩි. ජීවිතයක ගිහිලා 150ක් විතර. 400ටම ගිහිල්ලා. ඈ අයිති වේක 150ටම ගිහිල්ලා. ඈ මේක තමයි වෙන්නේ තමන්ගේ දක්ෂතාවය. මේ දක්ෂතාවය ඇති කරන කෙනා රූපේ ලස්සනට කියන කාලේ සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි හැතැම් විට අවසාන කාලේ ඇස් දෙක දුර්වල වෙලා කන් දෙක නොඇසී ගිහිල්ලා ශරීරය දුර්වල වෙලා හැරමිටි යන කාලේ යා හරියම සතුටෙන් යන්නේ. මොකද යාගේ අභ්‍යන්තර සතුට වැඩි. ඉතින් මේ සඳහා පින්නතුනේ අපට බුදුහාමුදුර මඟ පෙන්නුවේ බුදුහාමුදුර දේශනා කළේ අප වෙත මහා සර්පයන් හතර දිනක් වේගෙන් එන වගේ සර්පයන් හතර දිනක් අපි වෙත නිරතුරුව ලුහු බඳිමින් ඉන්නේ. කවුද සර්පයන් හතර දෙන? ඔලෙඩ වීම, මහලු වීම, මරණය, ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමට යාම, වෙන්වීමට සිදුවීම. අපි මොනවද ප්‍රිය කරන දේවල්? අපේ දරුවන්, අපේ දේපල, අපේ මව්දෙමව්පියන් විතරක් නෙවෙයි අපේ ශරීරය. ශරීරයත් අපි දාලා යන ශරීරය අතරලා අපි ඉහළට ඉඳගෙන බලාගෙන ඉන්න අවස්ථාවකුත් එනවා. ශරීරයෙන් මෙහෙ මේව ටික ගලාගෙන යනවා, අනිත් අය මේක කර තියාගෙන යනවා, ඔක්කොම බලාගෙන ඉන්න අවස්ථාවකුත් එනවා. හැබැයි අපි එතකොට වෙනස් ශරීරයක් එක්ක ඉන්නේ. අන්න ඒ නාස්තාවයේදී තියෙන ශරීරය, ඒ ලැබෙන ශරීරය මේට වඩා ඉහළ පහසුකම් ලැබෙන ශරීරයක් බවට පත් කර ගන්නටයි, මේට වඩා දුක් පීඩා අඩු ශරීරයක් ලබා ගන්නටයි අපි අපේ සියලුම ශක්තියෙන් සියලුම උත්සාහයන් අපි දරන්න ඕන. හැබැයි ඒ සුවය මරණයෙන් පස්සේ ලබන සතුටක් නෙවෙයි. ඒ සතුට ලබන්නේ මේ මොහොතේ. ඒ මට්ටමෙන් අපි දිනු වෙලා ඉන්නවා කියලා කියන්නේ අපි ඒ සතුට විඳින්නේ මේ වර්තමාන මොහොතේ. මේක තමයි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ලක්ෂණය. මේක තමයි ධර්මයේ කියන අකාලික කියන ගුණය. ලෝකේ කරන අනිත් හැම දෙයකින්ම ප්‍රතිඵල ගන්න හුඟක් කල් යනවා. විභාගයක් සමත් වෙන්න, රැකියාවක් ගන්න, දරුවෙකුගේ මුහුණ බලන්න, ওই හැම දෙයකටම අවුරුදු ගණන් ගත වෙනවා පිළිතුර. නමුත් ලෝකේ ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන ඉහළම ආනිසංස තියෙන දේ තමයි මෙන්න මේ දහම අනුව තමන්ගෙට පිළිතුරු ගන්න එක. මේ පිළිබඳව හරි දැනුමක්, අවබෝධයක්, විශ්වාසයක්, ගෞරවයක් අපේ ජීවිතවල ලැබුණොත් පිළිතුරුනි අපේ දවසේ වැඩිපුර කාලයක් අප කරන්නේ මේක අදාළ ධර්ම දේශනා අහන්න, මේක අදාළ වූ අහපු ධර්ම අනුව හිත මෙනෙහි කරන්න, ඒ ධර්ම මෙනෙහි කරමින් සමත විදර්ශනා භාවනා කරන්නයි අපි ජීවිතේ වැඩිපුරම කාලයක් ගත කරන්නේ. ඇයි ඒ අපි දන්නවා ජීවිතේ ඉහළම සතුට ලබන ක්‍රමය මේක කියලා. ලෝකේ ඉහළම සතුට ලබන ක්‍රමය මේක. හැබැයි මේ සතුට ලබද්දී පිනතුනි කිසි විටකත් හිතන්න එපා ඔබ කරන රැකිරක්ෂාවියට අඩුපාඩුවක් වෙයි, ඔබගේ දරුවන්ගේ යුතුකම් ටික අඩු වෙයි, ඔබගේ අධ්‍යාපන කටයුතු අඩු වෙයි කියලා කවදාවත් හිතන්න එපා. දැන් කරනවට වඩා ඒ හැම දෙයක්ම දසමකින් හරි වැඩි වෙනවා. පොඩ්ඩක් අත අඩු වෙන්නේ නැහැ. දැන් කරනවටත් වඩා ඒ දේවල් ටික ඉතාම සාර්ථකව කරන විතරක් නෙවෙයි, ඒ සියලුම යුතුකම් කරලා ඒ කිසිනු දෙයක් වෙනස් වෙද්දී ඔබ කැමති විදිහට පාලනය කරන්න බැරි වෙද්දී ඔබ දුක් ටික නොවිඳත් ඉන්න පුළුවන් ඉදී සත්‍යකුත් ඇති කරගෙන. දරුවන්ට හොඳට සලකලා දරුවන්ගෙන් වෙනස් වීමවලදී හෝ තමන් දරුවන් අත්හැරලා යද්දී ඒ දුක් ටිකක් නොවන විදියට තමන් හිතස් හදාගෙන ඉන්නේ. මේක තමයි වටිනාම දේ. මේ ධර්මයේ දන්නේ නැති අය දරුවන්ට සලකලා දරුවා කීකරු වෙනකොට දුක් වෙනවා. දරුවෝ සලකලා දරුවන්ගේ ලෙඩ දුක්වලදී, දරුවන්ගේ විභාග සමත් වීමවලදී දුක් වෙනවා. නමුත් මේ ධර්මයේ දන්න කෙනා පිළිතුනි දරුවන් දැනටත් වඩා හොඳට සලකලා දරුවෝ සාර්ථක ගුණ සතුට වෙනවා, අසාර්ථක ගුණ දුක් නොවෙන්න පුළුවන් ඉදී මානසික ගැටයුතු ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මේ සඳහායි පිළිතුනි අපට ධර්මයේ තියෙන්නේ. ඒ ධර්මය අහානට ලැබිට ඔබ ඉතාම වාසනාවන්තයි. ඒ හබු ධර්මයේ කිතේ දරාගත්තොත් නැගිටින කොටත් මේක මතක තිබුණොත් ඊටත් වඩා වාසනාවන්තයි. ඒ නැගිටිනකොට මතක තිබෙක අදුගානේ සිල් සම්පතිල් පවරණ වෙල යනකම්වත් මතක තියාගත්තොත් ඊටත් වඩා වාසනාවන්තයි. ඒක ලබන බොහෝ දවස් වෙනකන් ඔබ පුරුදු පුහුණු කරවතින් ඔබ ඊටත් වඩා වාසනාවන්තයි. ඔබ ඊළඟ පොයට සිල් ගන්නවතින් ඊටත් වඩා වාසනාවන්තයි. ඉතින් පින්වතුනි හොඳයි ඔබ හැම දිනකටම මේ ධර්මයේ රකින්නට තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ පින්වතුන්ට මේ පහසු ගණ්ඩික ලබා දෙන්න බොහෝ දෙනෙක් වෙහෙස මහන්සිලා කටයුතු කරනවා. මේ ස්වාමීන් වහන්සේලා ලොකෝ කැපවීමක් කරන ඔබ වෙනුවෙන් නිදි වරාගෙන අපේ ඊයේ ස්වාමීන් වහන්සේලා දෙක තුන වෙනකම් මේ වැඩ කටයුතු කළා. ලොකෝ කැපවීමක් මේ ඇත්තන් වෙනුවෙන් කළා. ඒ වගේම මේ ඇත්තන්ට ආහාර පාන සකස් කරන්න පහසු වන්නක සලසන බොහෝ දිනේ තමගේ කාලය ධනය ක්‍රමයේ කැප කරනවා. ඒ හැම දිනකටම කරන ලොකුම උපකාරණය තමයි ස්තුතිය කියන විතරක් නෙවෙයි ඔබ මේ ධනයෙන් ප්‍රයෝජන ගන්න. ඔබ හොඳට සිල්වත් ගුණවත් ජීවිත ගත කරන්න. ඒක තමයි ඔබට මේ සිව්පත්යෙන් සලකන අයට ඔබ කරන ලොකුම ගෞරවය. ඒක තමයි ඔබ හදපු මෞදෙමෝපියන්ට ඔබ කරන ලොකුම සැලකිල්ල. ඒක තමයි ඔබ ඇසුරු කරන ඔබේ දරුවන්ට ඔබගේ ළඟම ඥාතීන්ට ඔබ දෙන ලොකුම ආදර්ශයත් මේ ධර්මයේ ඔබ හැසිරීමයි. ඉතින් එලෙස කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරොග් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත කරගත් මේ උතුම් පින්කම අනිසංසයෙන් අපරමිනියගේ ඥාතියුද මේ පින් අනුමෝදන්ව ඒ හැමදෙනාම සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. කෙනෙක් තමයි සම්මාදෘෂ්ටික දෙවියනොත් මේ තින් අනුමෝදන්ව ඒ දිනන්ගේ දැහැම රැකවරණ ආරක්ෂාව ඔබගේ ජීවිත තුරටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නින්දුම් පාං භයං පන්තාච නින්භයං සෝකං පන්තාච නින්සෝකං හොන්තු සංවේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිදින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම දරුවන් සරණයි. Thank you.